දෙන්දි රටෙන් 150ක් සාමාන්‍යයෙන් තියෙන ඉතින් බස්නාහිර පළාතේ තමයි. ඇත්තටම මේ කාලෙත් දැන් කවුරු හරි ගිහිල්ලා ඉවර වෙලා යම්පි අපි කණ්ඩායමක් දාලා බලන්න යනකොට වෙන්නේ මිනිස්සුන්ට ඒ කසල ටික මේ කියන්නේ මොකක් ඒවා ඉවතලා නැයිතමනේ ඒ වයිට් මිනිස්සු කරදි ගෙනියන්න ක්‍රම දෙයක් හදලා නැති හින්දා ඒ මිනිස්සු ඉතින් කාගේ හරි වත්තකට ඕක දානවා. එතකොට ඉතින් හිස් වතුවල පාළුවට ගිහිල්ලා තියෙන තැන්වල එතකොට ඔය රේල්වේ යාන්තල ඒවා ඒ වගේ තැන්වල ඕවා ගොඩ ගැහෙනවා. ඉතින් එතකොටත් ආවත් වෙන්නේ ඒ වගේ තැන්වලනොත් වැඩිපුර බෝවීම වැඩි වෙන එක තමයි මදුරුවන්.